بسم الله الرحمن الرحيم أبرميت ديانويت أسم سمك كرنانويت الله جي نامين إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر සැබවින්ම අපි එය එනම් අල් කුරාණය කීර්තිමත් කදර් නම් රාත්‍රියේහි පහළ කළෙමු. කීර්තිමත් රාත්‍රිය කුමක්දයි නුඹට හඳුන්වා දුන්නේ කුමක්ද? කීර්තිමත් රාත්‍රිය මාස දහසකට වඩා ශ්‍රේෂ්ඨය. මලක් වරුන් හා ආත්මය නම් ජිබ්‍රීල් තම පරමාධිපති ආනන්ගේ අවසරය පරිදි සෑම කරුණක්ම රැගෙන එහි බසිතී. සලාම් නම් ශාන්තිය එය අරුණෝදය දක්වා පවතී.